තරුණියකගේ වගේම තරුණයෙක්ගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව විවාහය. නමුත් මේ සුන්දරත්වයේ පවත්වාගෙන යාම ගැටලුවක් වූ අවස්ථා බොහෝමයි. උහන මාලිගාතැන්නේ පදිංචි නිලන්ති දෙදරුමව. ඇය තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාගෙන් වෙන් වෙලා දැන් ඉන්නේ හුදෙකලාව. විවාහය සුන්දර වුණත් විවාහයට මුවාවුණු මේ කතාව සුන්දර නැහැ. හරිම දුක්බර ජීවිතයක් තමයි ගත කරේ. අවුරුදු 15ක් විතරම හුඟක් මහුඟක් දුක්බර විදිහට ගුටි බැට වලින් අර මේ තමයි මේ වුණේ. මොකද තාත්තත් අපේ මේ විවාහය වුණත් කරලා දුන්නේ බලෙන්. මේ මං කැමතිත් නැතුව ඒ වෙද්දි මට කොහමරි අවුරුදු 15ට අඩු තරම් වගේ තමයි. ඉතින් දැන් තනියම ජීවත් වෙන්නේ පොඩි දෙන්නත් එක්ක තනියම ඉතින් ජීවත් වෙනවා. තමන්ගේ වයසෙන් දෙගුණයක් වැඩිමල් ස්වාමි පුරුෂයත් එක්ක ඇය අරණායක පදිංචියට ගියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් ඒ සියල්ල සුණු විසුණු වෙන්න වැඩි දවසක් ගත වුණේ නැහැ. විවාහ වෙලා ගියේ අරණායකට. අරණායක ඉද්දද්දීන් තමයි හුඟක් මට කරදර සිද්ධ වුණේ. හේ ඉන්න බැරි තරම් මට ගැහුවා ගහලා ඉවරලා මං මරන්නම තරම් ගියා. අතපය හිටන් කඩලා තිබුණා, ස්පේ නැතුව තිබුණා ගහලා. පස්සේ බැරි තරම් තමයි මම මෙහාට ආවේ 2018 මෙහාට ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා. ඒ ඇවිල්ලා තිතින් තනියෙන් මේ චූටිවට ගෙයක් හදාගෙන පොඩි දෙන්න ඉස්කෝලේ අරගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහටවත් අපිට ඉන්න දෙන්නේ නැහැ ගෙදර. උහන පදිංචියට ආව නිලන්තිව හොයාගෙන ස්වාමියා නැවතත් ආවේ ආදරයට නෙවෙයි. ඇයට නීතියේ පිහිට පතන්න සිදු වුණා. නීතියෙන් නැයට වන්දි මුදලක් ලබා දුන්නට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇයට ලැබුණේ නැහැ. මං මේ චූටි චූටි වලන් ටිකක් හදාගෙන පොළට යන්නේ. හැමදාම පොළට යන්නෙත් නෑ, ඉරිදටයි සඳටයි විතරයි යන්නේ. ඒ චූටි ඒවා හදන්නේ මට ගොඩක් ලොකු ඒවා හදන්නත් බෑ. මං අනිත් ලොකු වලන් සල්ලි වලට ගන්න එකෙන් ඇති ලාභයක්කුත් නෑ. ඉතින් ඒකට උනාවත් මං සෑහෙන අපහසයක් තමයි විඳින්නේ. පොළට යන්නේ ඉතින් වලන් විකුණන්න නෙමෙයි කියලාත් ඉතින් මට සෑහෙන අපහස කරනවා. ඒක කරගන්නත් බෑ, මොකද මට පොඩි දෙන්නෙක් ඉන්න, මගේ අම්ම නැතිලා තියෙන. අපි හුඟක් චූටි කාලේ. ඉතින් අම්ම නැතුව අපි අදටත් මේ විඳින දුක, මගේ දරුවෝ දෙන්නටත් අත්තේ කියන බයට තමයි මේ විදිහට අලි ජීවත් වෙන්නේ. නඩත්තු මුදල් ලබා ගනිමින් සිටින අතරතුර වුණත් නිලන්තිට ස්වාමියාගෙන් විඳින්නට සිදු වී ඇති කරදර හිරිහැරවල අවසානයක් නැහැ. මේ සියල්ලේ නැයට සහ දරු දෙදෙනාට නිදහස් වීමට නීතිමය වශයෙන් ගැනීමට වෙනත් පියවරක් ඇද්දැයි අපි සොයා බැලුවා. මේ පිළිබඳව අපිට පැහැදිලි කළේ අම්පාර උහන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උපපොලිස් පරීක්ෂක අනෝමා දමයන්ති. ඔය පහර දීම සම්බන්ධව නම් එයා ඇවිල්ලා පැමිණිල්ලක් කරනවා නම් අපිට ඒ පුද්ගලයා අත්අඩංගුවට අරන් උසාවියේ නඩුවක් පවත්වාගෙන යන්න පුළුවන්. ඊට අමතරව එයාට පුළුවන් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව පනත යටතේ අධිකරණයෙන් මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලීමක් කරන්ඩ මම මෙහෙම වන්දි මුදල් ලබා ගනිමින් දැනට ඉන්නේ, ඒ අතරතුර මට සහ මගේ දරුවන්ට කරදර හිරිහැර කරනවා කියලා. එතකොට උසාවියෙන් මේ පුද්ගලයාට ඊළඟ නඩු දිනේදී මේ පුද්ගලයාට ඒ ගෙදර යන එක සම්පූර්ණ තහනම් කරලා මහේස්ත්‍රාත්තුමා නියෝගයක් නිකුත් කරනවා. ඊට පස්සේ එයාට යන්න බෑ. එහෙම ගියොත් ඒක අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක්. අපේ රටේ නීති රීති කොතරම් තිබුණත් අඩු වයසෙන් විවාහ වීම සහ දුරදිග නොබලා ඇති කරගන්න සම්බන්ධතා නිසා බොහෝ කාන්තාවන් හිංසනයට ලක් වී ඇති බව නිතරම අහන්න දකින්න ලැබෙනවා. පවුල් ජීවිතයක් ගත කිරීම පිළිබඳව නිසි අවබෝධයකින් පසු වීමත් කාන්තාවන් තමන්ගේ ආරක්ෂාවට පවතින නීති පිළිබඳව දැනුවත් වීමත් සිදුවන්නේ නම් හෙට දිනයේදී මෙවන් කතා අසන්නට දකින්නට නොලැබේවි.